නිවන් මග විවර කළ කෙලෙස් මල සිඳලු දහම් පද ගලපන්න අප කෙරෙහි අනුකම්පාවෙන් සමිදුනි. අතිපූජ්‍ය කිරිපත්කොට ඥානানন্দ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වන බක්මහත ඇදහැලෙන අමාවැස්ස සීල භාවනා වැඩසටහන සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට තිරුවන්ගේ ආශිර්වාද ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා, සියලු සිත් සතන් සැනෙහි පහන් වේවා. මේ මොහොත වෙන විට අතිපූජ්‍ය කිරිපත්කොට පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිදු වෙනවා. ඉතාමත්ම ගෞරව සම්ප්‍රයුක්තව පැමිණ මේ භූමියෙහි අසුන්ගෙන සිටින දහස් සංඛ්‍යාත උවසු උසියන්ගේ සාදුනාදය මේ මොහොත වඩාත් අසිරිමත් කරන බව සඳහන් කරන්නට කැමතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකු තුල තිබී යුතු සකලවිධ ගුණයන්ගෙන් පිරිපුන් නිස්වරණාධ්‍යාසයෙන් පිරුණු හදවතක් ඇති සරල සුගම ආකාරයෙන් ව්‍යක්තව ප්‍රතිබල සම්පන්නව තථාගත අමාමෑණේ වූ බුදුපියාණන් වහන්සේගේ දේශනාව සසර කතරින් මිනිසුන් එතර කරවීම සඳහා දේශනා කරන බහුශ්‍රුත දයාබර වූ පරාර්ථචාර චර්යාවෙන් යුතු ලෝක ශාසනික සේවයෙහි නිරත වන ගෞරවනීය සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ඇටියට අතිපූජ්‍ය කිරිපත්කොඩ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිබඳව අපට සඳහන් කරන්න පුළුවන්. මහා මානව ගුණ සමුදායෙන් යුතුව අපේ හාමුදුරුවන් වහන්සේ කිරිපත්කොඩ ඥානানন্দ අපේ හාමුදුරුවන් වහන්සේ මහා සමාජ මෙහෙවරෙහි නිරත වන බව සඳහන් කරන්නට කැමැතියි. ශ්‍රී ලංකා වාසී ලක්ෂ සංඛ්‍යාත උවසුසියන්ට ධර්මඥානය ලබා දීම සඳහායි සියලු සිත් සතන් සැනෙහි පහන් වේවා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි. පින්වත් මෑණියන් වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මිනිසුන් නොවන අනිශ්චත්‍යයන්ගෙන් වෙනස් වෙන්නේ අපට තියෙන කල්පනා ශක්තිය නිසා. එහෙම නේද? ඒ අපේ කල්පනා ශක්තිය තුල තියෙනවා අපට දියුණු කරන්න පුළුවන් ගොඩාක් පැති. හැබැයි මේ පැති දියුණු කරන්න පුළුවන් වෙන්නේ අපි නුවණැති අය වුණොත් විතරයි. අපට නුවණ තියෙනවා නම්, ඒ නුවණ අපි පාවිච්චි කරනවා නම් අපිට මනුස්ස ජීවිතේ ලැබෙනවා සමගම තියෙන දේවල් ඔක්කොම දිනු කරගන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. ලංකාවට වඩිද්දී මේ අනුරාධපුරයේ ජීවත් වුණු ජනතාව බුදුරජාණන් වහන්සේ ගැන ගොඩාක් විස්තර දැනගෙන හිටියාද ඒ කාලේ? නෑ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අනුරාධපුරයේ හිටිය මිනිස්සුන්ට කියලා දෙද්දී ඒ මිනිසුන්ට තේරුණාද නැද්ද? තේරුණා. ඒ හිටිය මිනිස්සු ධර්මය අවබෝධ කළාද නැද්ද? අවබෝධ කළා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ නැත්තම් එහෙනම් මේ මිනිස්සු තමන්ගේ අවබෝධයේ කරා යන්න පුළුවන් ජීවිතේ අවබෝධයක් කරා නොයා මැරිලා යනවා. එහෙමනම් මේ අවබෝධයක් කරා යන්න පුළුවන් ජීවිතය අප තුල තියෙන බව අපිට බැලූ බැලමට හොයන්න බෑ. දන්නේ අපි. අවබෝධයක් කරා යන ජීවිතයක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ අහන්නා වූ ඒ අසන්නා වූ ධර්මය නුවණින් සිහි කරන්න පටන් ගත්ත දවසටයි. තේරුණාද කියපේක? දැන් මම උදාහරණයක් ඔබට කියන්නම්. සාමාන්‍ය කෙනෙක් අවුරුදු 30ක් 40ක් යනකොට එයාගේ ජීවිතය හොඳට බැලුවා තාපස්සට සෑහෙන පව් ටිකක් රැස් කරන් තියෙනවා. ඇත්තද බොරුද? එච්චර ගොඩක් ඒ සමානව බොහෝ දෙනෙක් පින් රැස් කරගෙන නැහැ. දැන් ධර්මයේ හවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ විස්තර වෙනවා මේවා පව් කියලා කොටසක්. ඒ ධර්මයේ විස්තර වෙනවා මේවා පින් කියලා කොටසක්. ඒකෙන් තමයි අපි දැනගන්නේ අපිට පව් කෙරිලා තියෙනවා කියලා. නැද්ද? ඒකෙන් තමයි දැනගන්නේ. දැන් අපේ ජීවිතේ ධර්මය ලැබුණට පස්සේ දැන් අපි දැන් පව් මේවා කියලා දන්නවා. පින් මේවා කියලා දන්නවා. අපි කිම අපිට පරණ විදිහටම පව් කරන්න සිටිවිල එනවා කියලා. එතකොටම අපි අඳුන ගන්නවා මේවා පව්. මේවා මගිය අතින් ඉස්සර කෙරුණා. මේවා පව්. ඒ අඳුන ගැනීමේ ඥාණය ධර්මයෙන් අපිට ලැබුණා. ඊට පස්සේ අපි වීරියක් ඇති කරගන්නවා. අපෝයි දැන් මම ওই පව් කරන්නේ නැහැ. සිහිය පිහිටුවා ගන්නවා මේ පව් නොකිරීමට. දැන් බලන්න අපි තුල තිබිච්ච නුවණ නේද පාවිච්චි වෙන්නේ. අපි තුල තිබිච්ච වීරිය, අපි තුල තිබුණු සිහිය. හැබැයි ඒක මතු කරලා ගන්න අපි දැනගෙන සිටියේ නැහැ. එතකොට අපි අපි තුල තියෙන දේ, අපි තුල තියෙන වීරිය, අපි තුල තියෙන සිහිය, අපි තුල තියෙන නුවණ දියුණු කරන්න පුළුවන් එකක් බව, දියුණු කරන්න පුළුවන් එකක් තබා එහෙම එකක් අපිට තියෙන බවවත් අපි දැනගෙන හිටියේ නැහැ. අකුසල් වලින් වැළකුණාම අපිට තේරෙනවා අනේ අපිට අකුසල් වලින් වැළකීමේ වීරිය තිබුණා. අපි ඒක දැනගෙන හිටියේ නැහැ. කුසල් නකුසල් වෙන් කරලා අඳුනා ගන්නකොට අපිට තේරෙනවා අනේ අපිට මේ නුවණ තියෙනවා. මේවා කුසල්, මේවා පව්, මේවා පින්, මේවා කුසල්, මේවා අකුසල්, මේ වෙන් කරලා අඳුනා ගන්න නුවණ අපිට තියෙනවා. නමුත් ඒක මතුවලා තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට අහන්න නොලැබුණු නිසා. එහෙනම් පින්වත්නි, අපි හොඳට මතක තබා ගන්නට ඕනේ අපේ ජීවිතේ වටිනා දේවල් කොම මතු කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතේ නොවටිනා දේවල් ඔක්කොම දුරු කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පැහැදිලිවම ඒවා අපිට පෙන්වා දුන්නේ නැත්නම් අපිට කවදාවත් අකුසල් දුරු කිරීමේ ශක්තිය ඇති වෙන්නේ නැහැ. කුසල් උපදවා ගැනීමේ ශක්තිය ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතයේ තුල කුසල් අකුසල් හඳුන්වන වීරිය ඇති, සිහිය ඇති, නුවණ ඇති මිනිස්සු හැටේට අපිට දෙපයින් හිටගන්න වාසනාව ලැබුණේ අපගේ ශාස්ත්‍රු වූ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. හැබැයි පින්වත්නි, අපිට මේ වැඩේට හොඳ නුවණක් ඕනේ. මොකද්ද ඕනේ? ඒ නුවණ උපතින් පිහිටලා තියෙන්න ඕනේ. ඒ නුවණ උපතින් පිහිටලා තියෙන්න ඕනේ. හැබැයි උපතින් පිහිටලා තියෙන බව අපි දන්නේ නැහැ. එච්චරයි වෙනස. අපිට නුවණ පිහිටලා තියෙන බව අපි දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමමයි. මේ මිනිස්සුන්ට හොඳට නුවණ තිබුණා. නමුත් මේ මිනිස්සු දන්නේ නැහැ තමන්ට නුවණ තිබ්බා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට තමයි අර නුවණට ඒක ගැළපීලා යන්න පටන් ගත්තේ. එතකොට මේ මිනිස්සු මේ ධර්මයට අනුව සිතන්න පටන් ගන්නවා. සාමාන්‍ය අය විතර නෙමෙයි යක්කු පවා. දැන් අපි ගමු ආලවක. ආලවකට තිබුණා යාගේ භවන. එයා තමයි ඒකේ අධිපතියා. දවසක් ආලවක නැති වෙලාවේ අමුතික් කැවිදilla ඒ භවනේ වාඩි වෙලා ඉන්නවා. යකා සතුටුනාද? නෑ. යකා අමනාප වුණාද මනාප වුණාද? අමනාප වුණා. එහෙනම් යකා පැහැදුනේ නෑ මේ අමුත්තට. කවුද යමුත්තා? බුදුරජාණන් වහන්සේ. යකා මොකද කිව්වේ? යකා කිව්වා ඒ ශ්‍රමණය එළියට බහපන්. එතකොට මේ ශ්‍රමණයන් වහන්සේ මොකද කළේ? හොඳයි. හොඳයි යකෝ කියලා එළියට ගියා. ඊට පස්සේ මොකද වුනේ? එතකොට යකා හිතුවා හරි මම මේ ශ්‍රමණයාව හොද්දට හෙම්බත් කරවනවා. ඒ ශ්‍රමණේ ඇතුළට වර. මොකද අර ශ්‍රමණයන් වහන්සේ කළේ? හොඳයි යකෝ. ඇතුළට ඇවිල්ලා වාඩි වුණා. ඊට පස්සේ ආයෙ මොකද යකා කිව්වේ? ඒ ශ්‍රමණේ එළියට ඵලයන්. හොඳයි යකෝ. එළියට ගියා. දැන් මෙයා කල්පනා කළේ මොකද්ද? දිගටම මේකම කරන්න. එළියට දාන්නයි ඇතුළට ගන්නයි. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ යකාගේ කීම ඇහුව බලන්න උන්වහන්සේගේ බුද්ධිය. ඒක අදාහ ගන්න බෑ. මම මෙහෙම කළොත් මේ පුද්ගලයාමට දබණේ කරන්න පුළුවන් කියන අවබෝධය. ඊට පස්සේ හතරින් වතාවෙත් කිව්වා ඒ ශ්‍රමණය. දැන් යකාගේ අදහස දිගටම එළියට දාන්නයි ඇතුළට ගන්නයි. එළියට ඵලයන් කිව්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා යකෝ මං එළියට යන්නේ නෑ. මම මෙතන නැගිටින්නෙත් නෑ. ඕනෑ දෙයක් කරපන් කිව්වා. දැන් යකාට පැහැදිලාද තිබුණේ? පැහැදිලා නෑ. යකා මොකද කිව්වේ? දැන් යකාට මුකුත් කරගන්න බෑ දැන්. යකා කිව්වා හරි ශ්‍රමණේ මං දැන් නුඹගෙන් ප්‍රශ්න අහනවා. එහෙනම් මිනිසුන්ගෙන් ප්‍රශ්න අහන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. දෙවිවරු ප්‍රශ්න අහන මිනිසුන්ගෙන්. අමනුෂ්‍ය ප්‍රශ්න අහනවා. මං ප්‍රශ්න අහනවා කිව්වා. හැබැයි මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම් ඔය කකුල් කෙටියෙන් අල්ලලා ගඟෙන් එහා පැත්තේ වීසි කරනවා. එක්කෝ හදවත පලනවා. එක්කෝ සිත උමතු කරනවා. මේ යකුන්ට කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගණන් ගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ අනේ යකෝ ඔය එහෙම කිව්වට මම නම් දකින්නේ නෑ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ওই වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ගැන. හැබැයි ඔබ ආස කරනවනේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න අහන්න. උන් යකා ප්‍රශ්න අහන්න ගත්තා. හැබැයි යකා වුණාට මිනිස්සුන්ට වඩා ඒ ප්‍රශ්න බුද්ධිමත්. මිනිහෙකුට බෑ එච්චර වටිනා ප්‍රශ්න අහන්න. ඒ මොකද යක්කුන්නේ පරම්පරාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු අය ඒ බණපද මතක තබාගෙන ඉඳලා පරම්පරාවට දුන්නා. මෙන්න ජීවිතේ වටිනා ප්‍රශ්න ටිකක් මේවා අහන අයට නුඹ සම්පූර්ණ නිදහස දෙන්න ඕනේ කියලා. ඉතින් යකා ඇහුවා කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. මිනිස්යාට තියෙන ලකූම ධනය මොකද්ද කියලා කියාපන් කිව්වා. කිංසු සුචින්නෝ සුඛමාව හාති. මොකක් පුරුදු කළොත්ද මිනිස්යාට සැප ලැබෙන්නේ කියලා කියන්න ඕනේ. කිංසු හවේ සාදුතරං රසානං. රසාතර ගොඩාක්ම රස මොකද්ද කියලා කියන්න ඕනේ. කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. මොන වගේ ජීවිතයක් ගත කළොත් ශ්‍රේෂ්ඨවන්නේ. එකක් එකක් ගානේ උත්තර ලැබෙනවා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. මිනිස්යාට තියෙන ශ්‍රේෂ්ඨම වස්තුව ශ්‍රේෂ්ඨම ධනෙ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම. සද්ධා ධම්මෝ සුචින්නෝ සුඛමාව හාති. ධර්මයේ පුරුදු කළොත් තමයි සැප ලැබෙන්නේ. සච්ඡං හවේ සාදුතරං රසානං. මේ ලෝකේ ප්‍රණීත දේවල් අතර රසවත් දේවල් අතර සත්‍යය තමයි රසම දේ. පඤ්ඤා ජීවින් ජීවිතමාහුසෙට්ටං. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨ ජීවිතේ. එකක් එකක් ගාන යකාට තේරුණා. ඊට පස්සේ යකා ඇහුවා කතං සුලබතේ පඤ්ඤං. ප්‍රඥාව ලබන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා නිවන් අවබෝධ කරවන රහතුන්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ මතක තබාගෙන ඒ ධර්මයේ නුවණින් විමසනකොට ප්‍රඥාව එනවා. ප්‍රඥාව මතුවෙනවා. පැහැදුනායක. වීරියෙන් නුවණින් කටයුතු කරනකොට ධනෙ ලැබෙනවා. යකාගේ ප්‍රශ්නට උත්තර දෙන්න දෙන්න යකාට පැහැදුනා. යකා මොකද කළේ? බුදුරජාණන් වහන්සේව සරණ ගියා. සරණ ගිහලා නිකන් හිටියේ නෑ. යකා කිව්වා ස්වාමීනි දැන් ශ්‍රාවකෙක් වුණා. ස්වාමීනි මම කඳු යායේ කන්දක් ගානේ මම හඬ නගා කියාගෙන යනවා. බුදුරජාණන් වහන්සේව සරණ ඵලයන් කියලා මං කියාගෙන යනවා කිව්වා. බලන්න එතකොට අර අච්චර දරුණු සිතක් තිබුණට ඒ යකා තුල තිබුණා නෝණින් විමසීමේ වාසනාවයි මේ. මිනිස්සු වෙච්ච අපිට ඒක නැත්තම් අපි මේ මනුස්සකමෙන් ඇති ඵලෙ මොකද්ද? එහෙනම් මිනිස්සු වෙච්ච අපිට තියෙන්න ඕනේ නෝණින් විමසීමේ වාසනාව. ඒක මා හිතනවා මේ ජීවිතේ කන්න නැතත් ප්‍රශ්නයක් නෑ මට නම්. නෝණින් විමසීම තියෙනවා නම් අපේ ජීවිතේ ආරක්ෂාව තියෙනවා. මොනතරම් සල්ලි තිබුණත්, මොනතරම් වෙන බාහිර දැනුගතකම් තිබුණත්, මොනතරම් දීපල වස්තුව තිබුණත්, එයාට නෝණින් විමසන්න බැරි නම් එයා කොහොමද අකුසල් ප්‍රහාණය කරන්නේ? එයා කොහොමද කුසල් වඩන්නේ? මේ නිසා ඒ නෝණින් විමසන අයට ලස්සන ජීවිතයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඇත්තම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? ප්‍රඥාවන්තයින් වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? ප්‍රඥාවන්තයින් වෙනුවෙන්. හැබැයි මේ ප්‍රඥාවන්තය ඔබ වෙන්න පුළුවන්. හැබැයි ඒක බැලූ බැලමට හොයන්න බෑ. ප්‍රඥාවන්තය කියලා ඔබ හඳුනාගන්න වෙන මේ විදිහට. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවනේ අපි. ඒ උන්වහන්සේගේ ධර්මය අහනකොට ඒ ධර්මය අපි මතක තබා ගන්නවනේ. ඊට පස්සේ අපි අනුසාරේ නුවණින් විමස විමස ඉන්නකොට අපිට එකපාරට පැහැදීමක් ඇති වෙනවා. අනේ මේ උත්මයා මේ වගේ ධර්මයක් මේ වගේ ජීවිත අවබෝධය වෙන දෙයක් අපට කියලා දුන්නා. එහෙනම් ඒකාන්තයෙන් මේ ධර්මයේ කියා දීපු මේ බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක අන්න පැහැදීමෙන්නේ ওই විදියටයි. ඒ විදියට මෙනෙහි කළ පැහැදීම ආව නැත්නම් ඒ පැහැදීම තුල පදනමක් නැහැ. තේරුණාද කියපේ? ඒ විදියට ධර්මයේ නුවණින් මෙනෙහි කරලා පැහැදීම ආව නැත්නම් ඒ පැහැදීමට පදනමක් නැහැ. ඒ පැහැදීම ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. අර පැහැදීම කොච්චර කරදර බාධක ආවත් ඒ පැහැදීමම ඇති වෙනවා මිසක් ඒ පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. අනේ නොවෙනස් පැහැදීමට එනම් හේතු වෙන මොකද්ද? නුවණින් විමසීම. නුවණින් විමසීම තුළ ඇති වෙන අවබෝධය. අද ඔබට මා කියා දෙන්න හදන්නේ ලස්සන දේශනාවක්. පුංචි පුතාට අම්මා කිව්වා, පුතේ ආන් අර යන්නේ ඔබේ පියා. ඒසහි තුයිය පිතා නරසීහෝ. පුතේ ගිහින් දෑවැද්දිල්ල ගනින්. අම්මා පිටත් කළා පුතාව. පුංචි පුතා බුදුරජාණන් වහන්සේගේ සුලඟිල්ලේ එල්ලුණා. එලිලා කියනවා, සුඛාතේ සමන ඡායා ශ්‍රමණයන් වහන්සේ, ඔබ වහන්සේගේ හිවණැල්ල මට හරි සනීපයි. කවුද මේ කියන්නේ? රාහුල කුමාරයා. වයස කීයද? 7යි. පුංචි ඇඟිල්ල එලිලා කියනවා, ශ්‍රමණයන් වහන්සේ, ඔබ වහන්සේගේ හිවණැල්ල මට හරි සනීපයි. පුංචි ඇඟිල්ල එලිලා ගියා නිග්‍රෝධාරාමේ දක්වා. ස්වාමීනි මගේ මෑණියන් මට කිව්වා ඔබ වහන්සේ ළඟ තියෙනවා කියලා සතර මහා නිධානේ. මට ඒක ඉල්ල ගන්න කිව්වා. පින්වත් රාහුල මා ළඟ තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ දිහා බැලුවා. සාරිපුත්ත මේ සිඟිත්තා පැවිදි කරන්න. පැවිදි කළා. ආදරෙන් සැලකුවා හැමෝම රාහුල භද්‍ර කියලා. ධර්මපද එක එක තමන්ගේ ජීවිතයට ලැබෙද්දි රාහුල ස්වාමීන් වහන්සේ හිතුවා, ධම්පද එක එක ජීවිතයට ලැබෙද්දි හිතුවා, අනේ මට හැමදේම මේ වගේ අවවාද ඇත්නම්. උදෑසන නැගිටලා මිදුල අමදලා වැලි අහුරක් කරගෙන උඩ දාලා මෙහෙම අල්ලනවා ආපහු, මේ වගේ වැලි කැට ගන්නට මට අවවාද ලැබෙනවා නම්. එදා ඒ රාහුල ස්වාමීන් වහන්සේ සැවැත්නුවර සිටියේ. බුදුරජාණන් වහන්සේත් සැවැත්නුවර ජීවිතනාරාම සිටියේ. බුදුරජාණන් වහන්සේ සිවුරු පුරවනවා. පාත්‍රි අතට ගන්නවා. චූටි රාහුල හාමුදුරු බලාන හිටියා. කල්පනා කළා මහත් තනික සිවුරු පුරව ගන්න ඕනේ. මහත් තනික පාත්‍රය ගන්න ඕනේ. ඉක්මනින් ගිහින් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ හිටගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ හිමින් හිමින් පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ පිටිපස්සෙන් මේ චූටි රාහුල ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ නැවතුණා. රාහුල ස්වාමීන් වහන්සේ නැවතුණා. බුදුරජාණන් වහන්සේ හැරුණා ආපස්සට. රාහුල දිහා බැලුවා. පින්වත් රාහුල අතීතී රූපය අනිත්‍ය වශයෙන් බලන්න. දැන් මේ කාටද කියන්නේ? චූටි රාහුල හිමියන්ට. අනාගතයේ රූපය ගැනත් අනිත්‍ය වශයෙන් බලන්න. වර්තමාන රූපය ගැන අනිත්‍ය වශයෙන් බලන්න. ගොරෝසු රූපය ගැන අනිත්‍ය වශයෙන් බලන්න. සියුම් රූපය ගැන අනිත්‍ය වශයෙන් බලන්න. හීන රූපය ගැන අනිත්‍ය වශයෙන් බලන්න. ප්‍රණීත රූපය ගැන අනිත්‍ය වශයෙන් බලන්න. ඕනෑතරම් දුර රූප තිබෙන්න පුළුවනි. ළඟ තිබෙන්න පුළුවනි. සෑම රූපයක් ගැනම අනිත්‍ය වශයෙන් බලන්න. ඒ කිසිවක් තුල මම කියලා දෙයක් නැති බව, මගේ කියලා දෙයක් නැති බව, මගේ ආත්මය කියලා දෙයක් නැති බව රාහුල අවබෝධ කරන්න. දැන් මේ පිණ්ඩපාති වඩිද්දි නැවතිලා බුදුරජාණන් වහන්සේ රාහුල දිහා බලන කිව්වා. පුංචි රාහුල බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා. කොළුස්සල බලලහනවා. සුගතයන් වහන්සේ රූපේ විතරක්ද මම බලන්න ඕනේ? රාහුල රූපයත් බලන්න ඕනේ. වේදනාව ගැනත් බලන්න ඕනේ. සංඥාව ගැනත් බලන්න ඕනේ රාහුල. ඒ වගේම රාහුල සංස්කාර ගැනත් නෝනින් බලන්න ඕනේ. රාහුල ඒ වගේම විඥාණය ගැනත් බලන්න ඕනේ. රාහුල කල්පනා කළා මට මේ පිණ්ඩපාතේ වඩිද්දි අද භාග්‍යවතුන් වහන්සේගේ මුව මඩලින් මට මේ වගේ ලස්සන අවවාදයක් ලැබුණා. අද මට පිණ්ඩපාතේ ඕනේ නැහැ. බලන්න මේ චූටි හිතට ආපු අදහස්. අද මට පිණ්ඩපාතේ ඕනේ නැහැ. මම මේක කරන්න ඕනේ. රාහුල ස්වාමීන් වහන්සේ පිණිසු ගා වැඩි නැහැ. ආපහු හැරුණා. හැරිලා ගිහින් වටපිට බැලුවා. බලද්දී හොඳ සෙවණ තියෙන ගහක් තියෙනවා. මේ ගහ යට ගිහින් වාඩි වුණා. පාත්‍රී පැත්තකින් තිබ්බා. පාත්‍රී පැත්තකින් තියලා හොඳට ඉරමිනිය ගොතාන වාඩි වුණා. වාඩි වෙලා දැන් ඔන්න කල්පනා කරනවා මට භාග්‍යතුන් වහන්සේ වදාලා රාහුලය අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, තමා තුල වේවා, තමාගෙන් බාහිර වේවා, ගුරුසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, යම්ම රූපයක් ඇද්ද ඒ සියලු රූප දිහා බලන්න කිව්වා. මේ එක රූපයකවත් මම නෑ. මගේ කියලා දෙයක් නෑ. මගේ ආත්මය කියලා දෙයක් නෑ. මට භාග්‍යවතුන් වහන්සේ බලන්න කිව්වා රූපෙ විතරක් නෙවෙයි, විඳීම ගැන, සංඥා ගැන, සංස්කාර ගැන, විඥාන ගැන. ඉතින් මේ විදිහට දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ අහපු දහම් කරුණු ගැන සිත යොමු කරගෙන සිටිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේත් පිඬුසිඟා වඩින්න සූදානම් වෙද්දි දැක්කා. මොකද දැක්කේ? මේ රාහුල චූටි ස්වාමීන් වහන්සේ ගහක් යට වාඩි වෙලා හොඳට එරමිනිය ගොතාගෙන කොන්ද කෙලින් කරගෙන භාවනා කරනවා. දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා පාත්විලා කියනවා, රාහුල ආනාපාන සතිය වඩනවා වගේ. නමුත් රාහුල හඳුරේ වෙලා කරගෙන හිටියේ මොකද්ද? අනිත්‍ය භාවනාව. කියන රාහුල ආනාපාන සතිය වඩනවා වගේ බොහොම හොඳයි. ආනාපාන සතිය වඩන්න. රාහුලේ ආනාපාන සතිය බොහොම හොඳට පුරුදු කරගත්තොත් බහුල වශයෙන් නිතර නිතර කළොත් හරි ප්‍රයෝජනයි. හරි ප්‍රයෝජනයි කිව්වා. එතකොට මේ சாரிபுத்த மகாராஜன் வஹான்சி ராகுல் ஹாதுரன்ட கிவேதுகொட මොකක් වඩන්න කියලාද? ආනාපානසතිය වඩන්න කියලා. නමුත් ඒ වෙලාවේ රාහුල් ස්වාමීන් වහන්සේ වඩමින් සිටියේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය. බලන්න මේ කීකරුකම. උන්වහන්සේ බොහෝම සතුටින් වැඳලා අහගෙන පිළිගත්තා. පඬිතුකම් කියන්නේ කියන්නේ ස්වාමිනී මම දැන් බුදුරජාණන් වහන්සේගෙන් භාවනාව ඉල්ලගෙන ඇවිල්ලා මේ භාවනා කරන්නේ මම ඒකයි කරන්නේ. ශරදේවද එහෙම? නෑ. බොහොම ගරු සර්වයතු පිළිගත්තා. ඊට පස්සේ උන්වහන්සේ හවස් වරුවේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ද වැඩියා රාහුල ස්වාමීන් වහන්සේ. පෙරල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද? දැන් රාහුල ස්වාමීන් වහන්සේ හිතට මේක ගියා. මොකද්ද ගියේ? සාරිපුත්ත හාමුදුරු අර කියාපු අවවාදේ. මොකද්ද කරපු අවවාදේ? රාහුලේ ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය හොඳට පුරුදු කළොත් නිතර නිතර ප්‍රගුණ කරගත්තොත් හරීම ප්‍රයෝජනයි. ස්වාමීනි ආනාපාන සතිය නිතර නිතර හොඳට දිනු කරගත්තොත් මේ මොන විදියට කරොත්ද ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා මේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතකොට අපිට පේනවා මේ වෙනකොට රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ගැන ලොකු විස්තර දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ඔන්න කියා දෙනවා රාහුල රූපේ බලන්න. මොකද්ද කියා දුන්නේ? රූපේ බලන්න. රාහුල මේ තමා තුල ඇති රූපේ බලන්න ඉස්සෙල්ලා දැන් මේ ආනාපාන සතියේ නැහුවේ දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා ධාතු මනසිකාරය. එතකොට අපිට පේනවා එහෙනම් රාහුල ස්වාමීන් වහන්සේ ධර්ම මාර්ගය දියුණු කරලා තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ධාතු මනසිකාරය මුල් කරගෙන. වෙන රාහුල මේ තමා තුල ඇති ගොරෝසු තද මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු පඨවි ධාතුව තියෙනවා තමා තුල. මේක හොඳට නෝනින් බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා රාහුලිය මොනවාද මේ තමා තුල තියෙන පඨවි ධාතුව? කියන රාහුලය තමා තුල තියෙන පඨවි ධාතුව තමයි මේවා. මොනවද? කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පෙනහළු, දලබුව, බඩදිව, කුඩා බඩවැල, මහා බඩවැල, ඊළඟ ආමාශය, අසූචි, මේව තමයි තමා තුළ තියෙන පඨවි ධාතු. ඒ වගේම රාහුල තවත් මොනවා හරි තියෙනවා නම් මේ ශාරීරික ගුරුසු දේවල් තවත් මොනවා හරි තියෙනවා නම් ඒවත් අයිති වෙන්නේ පඨවි ධාතුවටයි. රාහුලුවට කියන්නේ ආධ්‍යාත්මික පඨවි ධාතු. බලන්න බුදුරජාණන් වහන්සේ මේ චූටි රාහුලට උගන්වන ලස්සන ධර්මයේ රාහුල මේ ඔවට කියන්නේ ආධ්‍යාත්මික පඨවි ධාතු. ඒ වගේම රාහුල මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවයි ওই බාහිර තියෙන පඨවි ධාතු ඔක්කොම එකයි. ඒ සෑම දෙයක් තුළම මම කියලා දෙයක් නැති බව, මගේය කියලා දෙයක් නැති බව, මගේ ආත්මය කියලා දෙයක් නැති බව රාහුලේ ඔබ අවබෝධ කරන්න. රාහුල විවිධයට හොඳට අවබෝධ කරගත්තොත් ඔබට ඇති වෙනවා පඨවි ධාතුව ගැන යථාභූත ඥානෙ. මොකක්ද ඇති වෙන්නේ? පඨවි ධාතුව ගැන යථාභූත ඥානෙ ඇති වුණොත් එදාට ඔබ අවබෝධයෙන්ම කලකිරෙනවා. අවබෝධයෙන්ම නොඇලෙනවා පඨවි ධාතුව ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුලට කියනවා, රාහුල දැන් බලන්න ආපෝ ධාතුව. රාහුල ආපෝ ධාතුව කියන්නේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව. බලන්න ආධ්‍යාත්මික කිව්වේ තමා තුළ. රාහුල තියෙනවා මේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව ආධ්‍යාත්මිකවත් තියෙනවා, බාහිරවත් තියෙනවා. මේ වැගිරින දේවල් ජීවලා යන දේවල් මේ හේතු ප්‍රත්‍යයන්කින් හටගත්තු දේවල් රාවුලේ මේ ආධ්‍යාත්මිකව තියෙන ආපෝ ධාතුව තමයි පිට සෙම සරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු බුරුණු තෙල් කෙල් සොටු සඳමිදුළු මූත්‍ර තවත් මොනවාරි තියෙනවා නම් වැක්කෙල්ල යන දේවල් රාහුලේ ඔක්කම ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි රාහුලේ බාහිර ආපෝ ධාතුවයි ආධ්‍යාත්මික ආපෝ ධාතුව දෙකම එකයි මේක අවබෝධ කරන්නයි තියෙන්නේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා රාහුල එතකොට ඔබට ඇති වෙනවා ආපෝ ධාතුව ගැන යථාභූත ඥානෙ ඔබට ආපෝ ධාතුව ගැන යථාභූත ඥානෙ ඇති වුණාම අන්න එදාට ඔබ ආපෝ ධාතුව ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා අන්න එදාට ආපෝ ධාතුව කෙරෙන් සිත නිදහස් වෙනවා දැන් බලන්න මේක හොඳට මේ අර්ථේ සාමාන්‍ය ජීවිතේ වුණත් එහෙමයි අපිට යමක් කෙරේ බැඳීමක් තියෙනවා කියමු ඒ බැඳීමෙන් සිත නිදහස් වෙන්න නම් ඒ කෙරේ අවබෝධයෙන්ම කලකිරුණොත් බැඳීමෙන් නිදහස් වෙන්න බැරිද ඒකන වැලියනෝ හිත ඊළඟට බුදුරජාණන් වහන්සේ පදාල රාහුල දැන් බලන්න තීජෝ ධාතුව තීජෝ ධාතුව ආධ්‍යාත්මිකවත් තීජෝ ධාතුව කියනවා බාහිරවත් තීජෝ ධාතුව තියෙනවා රාහුල ආධ්‍යාත්මික තීජෝ ධාතුව කියන්නේ මේකයි රාහුල ආධ්‍යාත්මිකව තියෙනවා තීජ රස්නි ගතිය ආධ්‍යාත්මිකව තියෙනවා තමා තුළ තියෙනවා රස්නි ගතිය රාහුල ඒකින් තමයි අපි අපේ ශාරීරිය ඇතුලේ උණුසුම තියෙන්නේ තැවීම තියෙන්නේ ඒකෙන් තමයි අපේ ශාරීරියේ මෝරන්නේ ඒ රස්නි ගතියෙන් තමයි අපේ ශාරීරියේ තුල දැවිල්ල ඇති කරන්නේ දාහය අපි කනබුන දේවල් රස විඳින දේවල් සෑම දෙයක්ම දිරවන්නේ තීජෝ ධාතුවෙන් තවත් තියෙන පුළුවන් ওই රස්නි ගතිය ඒ ඔක්කොම අයිති තීජෝ ධාතුවටයි ඉතින් රාහුල ওই තීජෝ ධාතුවයි බාහිර තීජෝ ධාතුවයි දෙකම එකයි ඒ නිසා ওই දෙක ගැනම එකම විදිහට බලන්න මේ සියල්ල තීජෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියලා රාහුලය තීජෝ ධාතුව කෙරෙහි ඔබී ඇති අවබෝධයේ තමයි මොකද්ද යථා භූත ඥානෙ අන්නේ යථාභූත ඥානේ තේජෝ ධාතුව කෙරෙහි ඇති වුණොත් ඉදාට තේජෝ ධාතුව ගැන අවබෝධයෙන්ම කලකිරිනවා ඉදාට තේජෝ ධාතුවෙන් සිත නොඇලියනවා තේජෝ ධාතුව ගැන අපිට තේරෙන්නේ නැහැ නේ අපි මේ ඇල්ල තියෙන පටවි ධාතුවට කියලා තේරෙනවද නැහැ නේ අපි සම්පූර්ණයෙන්ම අපි දන්නේ නැහැ ඒක හැබැයි අපිට නෝනින් ඉවසීම හැකියාව තියෙද්දි තමයි ඒක වෙන්නේ දැන් අපි ගම්මෝ අපි විතරන්නේ මේ දැන් බුදුරජාන් වහන්සේගේ කාලෙත් එහෙම තමයි. ඔබ දන්නවනේ බුදුරජාන් වහන්සේගේ කාලෙ හිටපු කේමා බිසව. දන්නවනේ කේමා ලස්සනද කැතද? ලස්සන කෙනෙක්. කේමට ආරංචි වෙලා තිබුණේ මේ බුදුරජාන් වහන්සේ මේ කය ගැන මෙහෙම ප්‍රකාශ කරනකොට මේක මහා අසුබ කතාවක් හැදේටයි. අදටත් ලෝකේ සමහර කියනවනේ මේක අසුබවාදී කියලා. ඒකට හේතුව මොකද? මේ ඇත්ත පෙන්වාදී නෑ. මිනිස්සු හරි අකමැති ඇත්ත පෙන්නා දැන් මේක ඇත්ත පෙන්වා දෙන්නේ මෙහෙමයි නෝනින් කල්පනා කරන්නනේ දැන් බුදුරජාන් වහන්සේ කාලේ එක්කෙනෙක් හිටියා බ්‍රාහ්මණ මේ පවුලක එක්කෙනෙක් මහාන වුණා අසිබි වඩනවා හැබැයි වැරදි විදිහට කල්පනා කරලා අයෝනිස මනසිකාරයෙන් වැසිකිලි යනවා පෝදන්නේ ඊයා හොදන්නේ එතන මේ තමන්ගීමදී දැන් මේ ඌ මොනාවෙන් ඔන සනීප නැති වුණා වන වුණා අප්පිරියාව එහි අවබෝධයදී තිබුණේ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ අර අසුබය අසුබය කියන්නේ මිනිස්සු මේක පටලෝගෙන මේ නුවණින් කල්පනා කිරීමක් මෙතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තරම් පිරිසිදු බව ගැන ලෝකේ කවුරුවත් කතා කරලා නැහැ උන්වහන්සේ මේ ජීවිතය සම්බන්ධ විතර නෙමෙයි සෑම දෙයක්ම රිදී පවා දැන් අපි වැලේ රිද්දක් දානකොට අපි නිකම්ම දානවා බුදුරජාණන් වහන්සේ වදාළ නිකම්ම දාන්න එපා ලණු අල්ලගෙන ගිහලා කෙළවට එනක අතින් පිහ දාන්න කිව්වා ඊට පස්සේ රිද්ද දාන්න දැන් බලන්න හැමදේම උගන්ලා තියෙනවා. ඒ වගේ. එතකොට මේ අවබෝධය ඇති කරනදී පටලුව ගන්නව සමහරු. කීමා බිසවත් එහෙම මුල් කාලේ පටලුව ගත්තා. එයා හරි අකමැති බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න. මොකද හේතුව? අප්පා මට නම් බෑ කියන යන්නේ. මොකද හේතුව? බනිනවා. දැන් ඇත්ත කියනකොට ඒක යන්නේ කොහොමද? බන්නව. දැන් මේ කාගේ කවුද? මේ බිම්බිසාර රජුරුවන්ගේ අගබිසව. අනේ මතක් කරන්න එපා කිව්ව. මට නම් බෑ කිව්ව බැනුම් අහන්න. දැන් හිතන්නේ මේ ශරීරය ගැන මේ පටවි ධාතුව කිස් ලොම් නිය බැන්න කියලා. බැන්න කියලා කියන්නේ. ජී ජීවිතේ කඩා කප්පල් වෙනවලු. ඒව කතා කළහම. රණින් හදා ගන්න තියෙන එහෙනම් නේ. එතකොට බිම්බිසාර රජුරුව දැන් කල්පනා කරනවා කරනවා දැන් මෙයාව කොහොමද ධර්මයට ගන්නෙ කියලා. දැන් රජුරුව මෙයාට හරි ආදරේ කීමට. දවසක් රජුරුවන්ට හොඳ උපායක් මතක් වුණා. රජුරුවන් ගාව ඉන්න වන්දි බට්ටේ. වන්දි බට්ටේ කියන්නේ ඔව් ඒ රාජ සභාවේ කවි කියන අය. ඒක ගුණ ගායනා කරන අය. ඒගොල්ලන්ට අඳගහලා කිව්වා නුඹලා වේළුවනාරාමයේ ඉන්නේ ලස්සන ගීත හදලා අපේ බිසවුන් වහන්සේට අහන්න. ඔව් බිසවුන් වහන්සේ සඳුළු තලයේ ඉන්නකොට ලස්සනට ඇහෙනවා මිහිරි බටනලා හඬ, වයලීන හඬ, සිතාර හඬ මැද්දින් වේළුවනාරාමයේ සුන්දරත්වය. දැන් ලස්සනට න්‍යාස මෙයා හිතුණා ශාමි ලස්සන සුන්දර දෙයක් මේ කියන්නේ මම බලන්න යන්න ඕනේ. ඔන්න හිතක් පහළ වුණා. දැන් යාට හිතක් පහළ වුණා වේළුවනාරාමයේ බලන්න යන්න. බිම්බිසාර රජුරන්ගෙන් ඇහුවා. හරි. බොහොම සතුටු වුණා. යන්න යන්න යන්න කිව්වා. පිටත් කළා ඉක්මනට. පිටත් කළා බිම්බිසාර රජුරෝ නියෝගයක් දුන්නා. දැන් මේ බිසවුනාසී ඔහි ආයුධගෙන ගිහිල්ලා එක පිම්මේ පණී කිව්වා. ඉන්න එකක් නෑ. ඉක්මනට ඔය වටපිටාව බලලා එළියට පණී පණින්න නම් දෙන්න එපා කිව්වා. පණින්න ලේස්තිවලකට කියන්න කිව්වා. හා හා ඔහොම පණින්න බෑ. රාජ නියෝගයක් තියෙනවා මේ ඇතුළට ආවොත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා මිසක් යන්න බෑ. දැන් මේ වේළුවනාරාමයට ගියා. දැන් හරි ලස්සනට මල් වවලා ඒ රජුරුණේ එක සම්පූර්ණම ඒක නඩත්තු කරන්නේ. ඉතින් ලස්සනට මල් වවලා ලස්සන වුණ පඳුරු හැමතැනම ලස්සන පැම් පොකුණු. දැන් මෙයා බල බල ඉන්නවා. දැන් මෙයා හරි බයෙන් බල බල ඉන්නේ. බුදුරජාණන් වහන්සේව දැක්කොත් අඬ ගහලා ශරීරීර දොස් කියයි කියලා. දැන් බලන්න ඒ කාලේ පැතිරිච්ච අදහස් වල හැටි. දැන් මෙයා හිමීට වටෙන් පිටින් බල ඔන්න පණින් ලේසි වුණා. සේවකයෝ ඇවිල්ලා කිව්වා දේවීන් වහන්ස පැණිලි බුරු. දැන් රාජ නියෝගයක් තියෙනවා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේව බැහැ දැක්. දැන් මරන්න එක්කන් යනවා වගේ. දැන් ඉතින් ඔන්න ඇදගෙන යනවා. යනකට ඊට හාත්පසින් වෙනස් එකක් දැක්කේ. මොකද්ද දැක්කේ? ඔව් සුර දූතිකාවක් වගේ. මනස්කාන්ත රූපේ ලස්සන කඩාහැරෙන සුන්දර කාන්තාවක් බුදුරජාණන් වහන්සේට චාමර සලනවා. මෙයා බලන ඇයි මේ කවුද? මෙච්චර ලස්සන කෙනෙක් පවන් සලනවා. දැන් හිතුවේ මේ ඔක්කොම ඉන්නේ අර කයක බයින නිසා ඇටසැකිලි ගොඩක් ඉන්නවා කියලා හිතුවේ. මෙච්චර ලස්සන කෙනෙක් පවන් සලනවා. දැන් හිමින් හිමින් මෙයා නිකම් වැදිලා ගියා එතනට. වාඩි වුණා. දැන් කේම බලන්නේ කවුරු දිහාද? බුදුරජාණන් වහන්සේ දිහාද? අර සුරු දූතිකාව දිහාද? බල කල්පනාක් නෑ නෑ නෑ. මගේ ඇස් වලට නම් මේ ඇස් තමයි ලස්සන. නෑ නෑ මේ ඇස් නෙමෙයි ලස්සන. මගේ ඇස්. හැබැයි මේ කොණ්ඩෙ නම් මගේ කොණ්ඩෙට වඩා ලස්සනයි. සාමාන්‍ය කාන්තාවක් කල්පනා කරන විදිහම කල්පනා කරනවා. මියාගේ බෙල්ල ටිකක් දිගයි. අතපය නම් හීනි. දැන් මම හිතනවා. දැන් මෙයා අර සම්පූර්ණ අරයාගේ ලස්සන තමයි බල බල බල බල ඉන්නකොට සම්පූර්ණ හිත එකඟ වුණායි රූපෙට. ටික ටික අර කොණ්ඩේ සුදු පහ ගැන්වෙනවා. ටික ටික හක්ක කම්බුල් ඇතුළට ගියා. ටික ටික නල්ල රැලි වැටුණා. බෙල්ල වක ගැවුණා. ඇස් ඇකිලිලා ගියා. ටික ටික කට ඇතුලේ හොම්බක් හැදුණා. ටික ටික ඇඟ නිකන් අවුවේ වේලා දාපු බටගස් වගේ වුණා. ටික ටික අර හැංගී තිබිච්චර ආටූප ගතිය නැති වෙලා ගියා. ඔපේ නැති වුණා. හැම සම්පූර්ණයෙන්ම ඇකිලිලා ගියා. කටුයි හමයි එකතු වුණා. දැන් පවන් සලාගන්න බෑ. දඩස් ගාල වැටුණා. සීය උපන්නා. අන්න සීය උපන්නා. සම්පූර්ණ වෙනස් වුණා. කේම කියනවා ස්වාමීනි මට මාලිගාවට යන්න බෑ. මට මේක නිදහස් වෙන්න ඕනේ. එදයි තේරුණේ මේ රූපේ යථාර්ථය මේකයි කියලා. ඒ අර වාසනාව දැන් බලන්න එතකොට කේමටත් එයා අර තමන්ගේ රූපේට ආඩම්බර වෙවි ධර්මයට මූණ නොදී හිටියට එයා තුල නොඅඩුව තිබුණා. මොකක්ද තිබුණේ? යෝනිසෝ මනසිකාරේ නොඅඩුව තිබුණා. සිහිය නොඅඩුව තිබුණා. හැබැයි මතුවෙලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන ධර්මයේ කියා දෙන විදියට ඒ ඕනෑම කෙනෙකුට ජීවිතය ගැන කල්පනා කරන්න පුළුවන් කෙනාට තමන්ට තමන්ව අවබෝධ කරගන්න පහසුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල වායු ධාතුව තමා තුලත් තියෙනවා. තමාගෙන් බාහිරත් තියෙනවා. මේ හුලඟට ඇති දේවල් රාහුලේ මේ වායු ධාතුව තියෙනවා. උද්දංගම මේ උඩු අතට එනවා. වායු ධාතුව අදෝගම යටි අතට යනවා. මේ වායු ධාතුව තියෙනවා කුච්චිසය මේ බඩ ඇතුලේ. බඩ ඇතුලේ වාතය තියෙන කොට්ටාසය මේ ශාරීරියේ එක එක තැන්වල වාතය තියෙනවා. අංග මංගානුසාරිනෝ මේ ශාරීරියේ පුරා එහිමෙහි වාතය ගමන් කරනවා. ආස්වාස ප්‍රස්වාස මේ උක්කෝම වායු ධාතුව. මේ වගේ තව මොන හරි තියෙනව නම් හුලං මේ ඇඟි ඒ ඔක්කොම අයිති වෙන්නේ වායු ධාතුවටයි. බාහිරයන් වායු ධාතුවක් ඇද්ද අභ්‍යන්තර වායු ධාතුවක් ඇද්ද දෙකම එකයි රාහුලේ. ඒ නිසා මේ වායු ධාතුව තුල මම නැති බව මාගේ කියලා දෙයක් නැති බව මාගේ ආත්මය කියලා දෙයක් නැති බව අපි අවබෝධ කරන්න ඕනේ. ඒක තමයි වායු ධාතුවගෙන ඇති වෙන යථාභූත ඥානෙ. මේ යථාභූත ඥානෙ ඇති වෙච්ච දවසර තමයි අවබෝධයෙන්ම කලකිරෙන්නේ. දැන් එහෙනම් අපි සාමාන්‍ය ජීවිතය ඇති වුණනේ කලකිරීමක්. සාමාන්‍ය මනුස්ස ජීවිතය තුළ අපට කලකිරීමක් ඇති වෙනවා. මේක මනුස්ස ජීවිතය තුළ තියෙන මේ අනවබෝධයෙන් ඇති වෙන පීඩනය. අනවබෝධයෙන් ඇති වෙන පීඩනය අපි සියලු දෙනාටම තියෙනවා. ඒ අනවබෝධයෙන් ඇති වෙන පීඩනය ඉවසන්න බැරි වෙන තරමට මිනිසුන්ට කායික ලෙඩ ඇති වෙනවා. මානසික ලෙඩ ඇති වෙනවා. මෙතන කියන්නේ ඒක නෙමෙයි. අවබෝධයෙන් යථාභූත ඥානෙ අවබෝධයෙන් ඇති වෙන කලකිරීම. අවබෝධයෙන් කලකිරීමක් ඇති වුණොත් එයා මේ පඨවි ධාතුවට කැමතිත් නැහැ. ඊළඟට බාහිර පඨවි ධාතුවට කැමතිත් නැහැ. ඊළඟට ගොරෝසු පඨවි ධාතුවට කැමතිත් නැහැ. සියුම් සතර මා ධාතුවලට කැමතිත් නැහැ. හීන සතර මා ධාතුවලට කැමතිත් නැහැ. ප්‍රණීත සතර මා ධාතුවලට කැමතිත් නැහැ. දුර සතර මා ධාතුවලට කැමතිත් නැහැ. කැමතිත් නැහැ ළඟ. මොකද හේතුව? සතර මා ධාතු ගැන යාට අවබෝධය යථාභූත ඥානෙ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ වගේම බලන්න ආකාශ ධාතු. මොකද්ද බලන්න කිව්වේ රාහුල ස්වාමීන් වහන්සේ ඊළඟට? ආකාශ ධාතු. ආකාශ ධාතු කියලා එතන කියන්නේ අවකාශය. යමක් පවතින තියෙන ඉඩකඩත් බලන්න කිව්වා. රාහුල මේ ආකාශ ධාතුව අවකාශය බලන්න කිව්වේ ඒ තමයි රාහුලේ. කන් සිදුර. කන් සිදුර. නාස් සිදුර. මුඛ සිදුර. ඒ වගේම කනබුණ දේවල් ගවම් කරන ගලනාලේ. ඊළඟට කනබුණ දේවල් මේ ශරීරය ඇතුළේ යම් තැනක එකතු වෙනවා නම් ආන්නේ අවකාශේ. ඒ කනබුණ දේවල් බඩවැල් දිගේ ශරීරයෙන් පිට වෙනවද? ආන්නේ අවකාශේ. ඒ මොනවද? ආකාශ ධාතුවයි. අන්‍ය ආකාශ ධාතුව බලන්න. අනිත්‍ය වශයෙන් ඒ ආකාශ ධාතුවයි. මේ බාහිර යම් ඉඩකඩක් ඇද්ද යමක් පවතින්නේ ඒ ඉඩකඩයි. හැම දෙයක්ම බලන්නේ ඒ හැම දෙයක්ම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. දැන් හොඳට මතක තියාගන්න ආකාශ ධාතුව කියන්නේ මොකද්ද කියලා. එතකොට දැන් අපි ගත්තොත් කන් සිදුර. කන් සිදුර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයිනේ. ඒ ඉඩකඩ නිත්‍ය එකක් නෙමෙයි, ඕන වෙලාවක වෙනස් වෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල පඨවි ධාතු වඩන්න ඕනේ පොළොව වගේ. මොකක් වගේද? පොළොවගේ රාහුල හොඳට පටවි ධාතුවේ වැඩුවොත් පොළොව හා සමාන කොට කවදාවත් මනාප අමනාප දේවල් වලින් ඔබේ සිත පිළන්නේ නැහැ. පටවි ධාතුවේ වැඩුවොත් පොළොව හා සමාන කොට මනාප අමනාප දේවල් වලින් සිත පිළන්නේ නැහැ. දැන් බලන්න රාහුලය පොළොව බලන්න පොළොව දිහා. පොළොවට පිරිසිදු දේවලුත් දානවා. අපිරිසිදු දේවලුත් දානවා. ඊළඟට අසූචි දානවා. මූත්‍රා දානවා. ලේ දානවා. සැරවත් දානවා. රාහුල කවදාවත් මේ පොළොව කිපෙනවද? කිපෙන්නේ නැහැ. පොළොව ඇකිලෙනවද ඊයා කියලා? ඇකිලෙන්නේ නැහැ. පොළොව පිළිකුල් කරනවද ඒවා? පිළිකුල් කරන්නේ නැහැ. රාහුල ඔන්න ওই විදිහට පටිවි ධාතුව ඔබ වඩනවා නම් පොළොව වගේ මනාප අමනාප දේවල් වලින් මේ සිත පෙලන්නේ නැහැ. මේ සිත යට කරගෙන යන්නේ නැහැ. මනාප අමනාප දේවල්. රාහුල ආපෝ ධාතුව වඩන්න ජලය වගේ. ආපෝ ධාතුව වඩන්න කිව්වා ජලය වගේ. ආපෝ ධාතුවේ වැඩුවොත් ජලය හා සමාන කොට කවදාවත් මනාප අමනාප දේවල් ඔබේ සිත යට කරගෙන යන්නේ නැහැ. රාහුල බලන්න මේ ජලය පිරිසිදු දේත් සෝදනවා. අපිරිසිදු දේත් සෝදනවා. අසූචිත් සෝදනවා. මුත්‍රාත් සෝදනවා. ලේත් සෝදනවා. සරව සෝදනවා. කෙල සෝදනවා. කවදාවත් ජලය ඇකිලිනවද? අනේ බෑ. අපිරියයි කියලා ඇකිලිනවද? ඇකිලින්නේ ජලය කිපෙන්නේ ඇකිලින්නේ ඉව හොදන්න පුළුවන් ජලයෙන්. මෙන්න මේ වගේ අමනාප මනාප අරමුණු වලින් කවදාවත් ආපෝ ධාතුව ජලය හා සමානව වඩන කෙනාගේ සිත යට කරගෙන යන්නේ නැහැ. රාහුලේ ඔබ තේජෝ ධාතුව වඩන්න ගින්න හා සමාන කොට බලන්න බුදුරජාණන් වහන්සේ කොවිතර ලස්සනට මේ ධර්මයේ කියනවද? ගින්නහා සමානකොට තේජෝ ධාතුව වඩන්න. කවදාවත් ඔබේ සිත මනාපමනාප දේවල් යට කරගෙන යන්නේ නැහැ. දැන් අපේ ප්‍රශ්නේ තේකමයි නේද? මනාපමනාප දේවල් අපේ සිත යට කරගෙන යන්නේ නැද්ද? ආස කරන දේවල් අපේ සිත යට කරගෙන ගියාම අපි ඒකට දාසීක් වගේ ඉන්නේ නැද්ද? ඉන්නවා. අමනාප දේවල් අපේ හිත යට කරගෙන ගියාම අපි දූවිල්ලක් වගේ ඇවිස්සලා යන්නේ නැද්ද? ඇවිස්සලා යනවා. අපි කිපිලා යනවා. එහෙනම් අපි හැමතිස්සෙම මේ අපිව මේ මනාප අමනාප දේවල් යට කරගෙන යන්නේ අපිට මේ ජීවිත අවබෝධය නැති නිසායි. රාහුලය තේජෝ ධාතු ගින්න සමාන කොට තේජෝ ධාතු වඩන්න. රාහුලය අමනාප මනාප දේවල් සිත යට කරගෙන යන්නේ නැහැ. රාහුලය ගින්න පිරිසිදු දේ දවනවා. අපිරිසිදු දේ දවනවා. අසූචි දවනවා. මුත්‍රාත් දවනවා. කෙලත් දවනවා. සරවත් දවනවා. ගින්නට දමන්නේ මොකද්ද? දාන දාන දේ ගින්න. ගින්න පිච්චිලා යනවා. ගින්න කවදාවත් බෑ බෑ. ඕවා පුච්චන්න බෑ මට. ඕවා පිරිසිදු නෑ. ඕවා අපිරිසිදුයි කියලා එහෙම වෙන් වශයෙන් සලකනවාද? එහෙම මොකක්වත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ ගින්න හා සමාන කොට තේජෝ ධාතුව වඩනවා නම් කවදාවත් මනාප අමනාප දේවල් වලින් එයාගේ සිත යට කරගෙන යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල වායෝ ධාතුව වඩන්න හුළඟ සමාන කරලා. කුමක් සමාන කරලාද? හුළඟ සමාන කරලා වඩන්න. මොකද හේතුව? රාහුල හුළඟ සමාන කළා මේක වැඩුවොත් මනාප අමනාප දේවල් ලොබේ සිත යට කරගෙන යන්නේ නැහැ. බලන්න රාහුලේ හුළඟ පිරිසිදු දේත් හමාගෙන යනවා. අපිරිසිදු දේත් හමාගෙන යනවා. අසූචි තියෙනවනම් අසූචිත් පිසදාගෙන යනවා. හුළඟ මූත්‍රාත් පිසදාගෙන යනවා. කෙලත් පිසදාගෙන යනවා. ලේත් පිසදාගෙන යනවා හුළඟින්. මෙන්න මේ වගේ රාහුලය ඒ කවදාවත් හුළඟ ඇකිලින්නේ අපිරිය ඇති කරගන්නේ. හුළඟේ හමු වෙන සෑම දෙයක්ම පිසදාගෙන යනවා. මෙන්න මේ වගේ රාහුලය වායෝ දහතු වඩන්නේ කුමක් සමකොටද? සුලංග සමකොට වායෝ දහතු වඩන්නේ. එතකොට කවදාවත් ඔබේ සිත මනාප අමනාප දේවල් ඔබේ සිත පිළන්නේ නැහැ. ඊළඟට බලන්න රාහුලේ අවකාශ දහතු වඩන්නේ අහස වගේ. මොකක් වගේද වඩන්න කිව්වේ? අහස වගේ. අහස වගේ හිතලා අවකාශ ධාතුව වැඩුවොත් මනාප අමනාප දේවල් එයාගේ සිත යට කරගෙන යන්නේ නැහැ. බලන්න රාහුල අහස දිහා. අහසේ මොකවත් පිහිටන්නේ නැහැ. අහසේ මොකුත් පිහිටනවද? අහසේ මොකවත් පිහිටන්නේ නැහැ. ආන්න ඒ වගේ තමයි රාහුලය. ආකාශයේ සමකොට ආකාශ ධාතුව වැඩුවොත් ඔබේ සිත යට කරගෙන යන්නේ නැහැ. එතකොට රාහුල ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා මොන වුණද වඩන්න කියලා වදාලේ? පඨවි ධාතුව. කුමක් සමකොටද? පොළව සමකොට පඨවි ධාතුව වඩන්න. ඊළඟට ජලයේ සමකොට ආපෝ ධාතුව වඩන්න. ඊළඟට ගින්න සමකොට තේජෝ ධාතුව වඩන්න. ඊළඟට සුළඟ සමකොට වායෝ ධාතුව වඩන්න. ඊළඟට ඔව් අහස සමකොට ආකාශ ධාතු වඩන්න. ඊට පස්සේ කියනවා ඒ විතරක් නෙමෙයි රාහුල මෛත්‍රියත් වඩන්න. ඊළඟට රාහුල සම්නාසයට කිව්වා දැන් බලන්න මේ පුංචි ස්වාමීන් වහන්සේ නමකට භාවනා උපදේශ රාශියක් දෙනවා. දැන් බලන්න මේ ඔක්කොම දැන් අපි උනත් දැන් විවිධ ක්‍රමයකට ධර්ම ඉගෙන ගන්නවනේ. එකම දෙයක් කිය කියන්නේ නැහනේ. දැන් බලන්න මේකේ රාහුල දැන් ඔබ ඉස්සෙල්ලා පටවි ධාතු සුමානෙක් වඩලා මට කියන්නකෝ. එහෙම තියෙනවද? නැහනේ. ඊළඟ සුමානේ ආපෝ ධාතු වඩන්නකො. එහෙම තියෙනවද? දැන් දැක්කනේ මේ විදිහට දේශනා කළා පහක් ධාතු පහ වඩන්න. ඊට පස්සේ දේශනා කරනවා රාහුල මෛත්‍රී වඩන්න හොඳට. කොහොමද මෛත්‍රී වඩන්නේ? බුදුරජාණන් වහන්සේ මෛත්‍රී වඩන්න ක්‍රම අපිට කියලා උගන්වලා තියෙනවද? දෙකයි. මොනවද ක්‍රම දෙක? ඔව් මහග්ගත. ඒ කියන්නේ ප්‍රදේශ වශයෙන්. ප්‍රදේශ වශයෙන් වඩන එකයි දිසා වශයෙන් වඩන එකයි. ප්‍රදේශ වශයෙන් වඩනවා කියන්නේ මොකද්ද? තමන් ඉන්න තැන ඉඳලා මේ මෙත්සිත වඩන ප්‍රදේශයේ පුළුල් කරනවා. ඉස්සල් තමන්ට, ඊට පස්සේ තමන්ගේ නිවසේ අයට, ඊට පස්සේ තමන් ඉන්න ප්‍රදේශයේ, ඊළඟට මේ පළාතේ, මේ රටේ, ලෝකේ ප්‍රදේශ වශයෙන් පුළුල් කරනවා මෙත්සිත. ඒකට මොකද්ද කියන්නේ? මහාගත චේතෝ විමුක්ති. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය වඩන්න ඉගැන්නුවා දිසාවසෙන්. දිසාවසෙන් වඩන එකට කියනවා අප්පමාණ චේතෝ විමුක්ති. අප්පමාණ චේතෝ ප්‍රමාණයක් නැහැ. දැන් දිසාව ගත්තොත් උතුරු දිසාවේ. උතුරු දිසාව කියලා සීමාවක්, සීමා රහිත. දිසාව වඩන්නේ සීමා රහිත, අප්‍රමාණ. දස දිසාවට යට උඩ අප්‍රමාණව වඩන මෙක්සිත. මෙක්සිත වඩන්නේ කොහොමද? මම වෛර නැතික්වෙම්මා, තරහ නැතික්වෙම්මා, ඊර්ෂ්‍යා නැතික්වෙම්මා, ඔව් දුක් පීඩා නැතික්වෙම්මා, සූසි ජීවත්වෙම්මා, සාන්ත සුවිතපත්. මේ මෛත්‍රී වඩනවා. මෛත්‍රී කියන්නේ තරහ නැති, වෛර නැති සිත. තරහ නැති, වෛර නැති සිත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක වඩන හැටි දිසා වශයෙන්. හක් පිබිනා වගේ කියනවා, හක් ගෙඩිය. දැන් පුද්ගලයෙක් හක් ගෙඩියක් අරගෙන ඔන්න උතුරු දිසා පැත්තට හැරිලා හක් ගෙඩිය පිබිනවා. පිබ්බම ශබ්දයන්නේ කොයි දිශාවටද? උතුරු දිශාවට. ඊළඟට නැගෙනහිර දිශාවට හැරෙනවා. හැරිලා හක් ගෙඩිය පිබිනවා. එතකොට ශබ්දයන්නේ කොහෙටද? නැගෙනහිර දිශාවට. ඊළඟට දකුණු දිශාවට හැරෙනවා. හැරිලා හක් ගෙඩිය පිබිනවා. එතකොට යන්නේ දකුණු දිශාවට. මේ විදිහට මෙත්සිත වඩන්න කියුවා ප්‍රමාණ රහිත කොට. රාහුලය හොඳට මෛත්‍රී භාවනා වැඩුවොත් තරහ නැතු යනවා. හොඳට මෛත්‍රී භාවනා වැඩුවොත් මොකද වෙන්නේ? තරහ නැතු යනවා. රාහුල මෛත්‍රී භාවනාව විතරක් නෙමෙයි කරුණා භාවනාව වඩන්න. මොකද්ද වඩන්න කිව්වේ? කරුණා භාවනාව. කරුණා භාවනාව කියන්නේ මොකද්ද? මේ මිනිස්යන්ගේ දුකේදී ඇතිවෙන, හිතේ ඇතිවෙන කම්පණි. පර දුක්ඛේ හදයන් කම්පීති කරුණා. අනුන්ගේ දුකේදී තමන්ගේ හෘදය කම්පා වෙනවා, හිත වුණු වෙනවා. ආන්නික මොකද්ද? කරුණා භාවනාව කොහොමද වඩන්නේ? සීලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කරුණා භාවනා. එතකොට කරුණා භාවනාව තිය විදිහට වඩන්න කිව්වා. රාහුලේ කරුණා භාවනා වඩද්දි වඩද්දි මේ හිතේ තියෙන මිනිසුන්ට හිංසා පීඩා කරන අදහස් ඇති වෙනවා. ආන් ඒව නැති වෙලා යනවා. හිංසා අදහස් වෙහෙස කර අදහස් නැති වෙලා යනවා. ඊළඟට රාහුලය මුදිතා භාවනාව කරන්න. මොකද්ද වඩන්න කිව්වේ? මුදිතා භාවනා. මුදිතා භාවනා කොහොමද කරන්නේ? ඔව්, අනුන්ගේ සැපේ ගැන සන්තෝෂය ඇති වෙනවා. මුදිතා භාවනා කරන්න පුළුවන්. මේ සීලු සත්වයෝ ආශයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා, ප්‍රඥාවෙන් වැඩිත්වා, ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් වැඩිත්වා කියලා අන් අයගේ යහපත දියුණුව ගැන පැතීම. ඒක මොන භාවනාවද? මුදිතා භාවනා. මුදිතා භාවනා හරි ප්‍රයෝජනයි. ඒ අදහස බුදුරජාණන් වහන්සේ වදාලා මුදිතා භාවනාව කරනකොට අරතිය නැති වෙනවා. අරතිය කියන්නේ මෙතන අරතිය කියන්නේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න තියෙන අපහසුතා, අකමැතිකම්. දැන් අපිට ඇති වෙනනේ හිටපු ගමන් අපේ හිතට මේ භාවනා කරගන්න බෑ, කුසල් වඩා ගන්න බෑ. නමුත් අනිත් දේවල් කරන්න පුළුවන්. හොඳට කුමුරු වුණත් කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි මේක කරගන්න තමයි බැරි. ඒක අරතිය. ආන්ගේ අරතිය යටපත් වෙනවා මුදිතාවෙන්. බලන්න මුදිතා භාවනා එතකොට කොයිතරම් ප්‍රයෝජනයිද? ශ්‍රද්ධාවෙන් වැඩිත්වා, සීලයෙන් වැඩිත්වා කියලා අනිත් අය ගැන හිතනකොට හිතනකොට මුදිතා භාවනා අරතිය නැතු යනවා. ඊළඟට වඩන්න කියුවා උපේක්ෂා භාවනාව. මොකක්ද උපේක්ෂා භාවනාව කියන්නේ? ඔව්, හොඳ වේවා නරක වේවා යම් කර්මයක් මේ සත්වයන් කරනවාද, මේ සියලු සත්වයෝ කර්මයේ දායාද කොට ඇත්තෝය, කර්මයේ ඥාතියා කොට සිටින්නෝය, කර්මයේ උත්පත්ති ස්ථාන කොට සිටින්නෝය, යම් කර්මයක් හොඳ වේවා නරක වේවා කරයිද ඒ දායාද කරගන්නෝය. එතකොට අපිට කරන්න දෙයක් තියෙනවද ඊවෙනි? ආන් එතකොට ගැටීම නැති වෙලා යනවා. ගැටීම නැති වෙලා යනවා. මේ විදිහට රාහුලේ වඩන්න කිව්වා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. බලන්න රාහුල හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ දෙන උපදේශ වල ලස්සන. ඊළඟට බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා රාහුල එතනින් නවතින්න බෑ. අසුභ භාවනාවත් වඩන්න කිව්වා. දැන් අසුභ භාවනාව ලේසි රාහුල හාමුදුරන්ට. ඇයි විස්තර වශයෙන් අහගත්තේ? මොකද්ද? ධාතු මනසිකාරේ. අසුභ භාවනාව හොඳට වඩන්න කිව්වා. අසුභ භාවනාවට බුදුරජාන් වහන්සේ උපමාව දී මොකද්ද? මොකද්ද අසුභ භාවනාවේ දීලා තියෙන උපමාව? දෙපැත්තේ කට තියෙන මල්ල බලන්න කිව්වා. අන්න. අපි සියලු දෙනාම දෙපැත්තේ කට තියෙන මලු. මෙහින් දහනවා, එහින් යනවා. එහෙම නැද්ද? දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා දහන්නේ පුරූපු. ඒ වගේ කිව්වා අපි එක එක කෙනා. නෝන තියෙන ඇස්පේන මිනිස්සෙක් කැවිදිල්ල ඔය මල්ල ලිහනවා. ලියලා මොකද කරන්නේ? අර දහන්නේ වෙන් කරනවා. මේවා කාල්, මේවා මොන්, මේවා මෑ, මේවා තල වෙන් කරනවා. ආන් ඒ වගේ වඩන්න කිව්වා. මේ ශරීරේ සමකින් වැසී ඇති මේ ශරීරයේ සම්පූර්ණ දෙපැත්තකට තියෙන මල්ල ලෙහුවා වගේ බලන්න කිව්වා. වෙන් කර කර. එතකොට රාහුලය රාගේ නැති වෙලා යනවා. බලන්න මේ අනවබෝධයෙන් මේ හැම දෙයක්ම වෙහිලා තියෙන්නේ. හැම දෙයක්ම වෙහිලා තියෙන්නේ අනවබෝධයෙන්. අනිච්ච සංඥං රාහුල භාවනම් භාවේහි. රාහුලය ඒ වගේම වඩන්නේ. මොකද්ද? අනිත්‍ය සංඥාව වෙනස් වීම අඳුනා ගන්න කිව්වා. අනිත්‍ය අඳුනා ගන්න කිව්වා. අනිත්‍ය හඳුනාගෙන සංඥාවක හඳුනා ගැනීම. අනිත්‍ය සංඥා අනිත්‍ය හඳුනා ගන්න කිව්වා. අනිත්‍ය හඳුනාගෙන හොඳට නෝනින් ඒ අනිත්‍ය తත්ත්වය විමස විමස මෙනෙහි කර කර බලන්න කිව්වා. ඒ අනිත්‍ය රාහුලේ අනිත්‍ය සංඥා වැඩුව පුද්ගල ප්‍රතිරූපය නැති වෙලා යනවා. අස්මිමානයි. අස්මිමාන කියන්නේ මම තමයි මිනිහා. මමයි මමයි කියලා එකක් තියෙනවනේ. ඒ මමයි මමයි කියන එක තමයි හැමතිස්සෙම ඉස්සරහට එන්නේ. ඒකට මොකද්ද කියන්නේ? අස්මිමානි. මේ අස්මිමානේ එන්නේ මමයේ කියන එක ඉස්සරහට එන්නේ මේව අනිත්‍යයි කියන අවබෝධයේ නැතිකම නිසා. බලන්න මේ රාහුල ස්වාමීන් වහන්සේගේ ධර්මයේ කොච්චර පිහිටියද කියන්නේ. චාරිකා වැඩිය දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝය රාහුල ස්වාමීන් වහන්සේ පුංචි ඉතිං අන්තිමට වඩිනවා. බැලුවා බැලුවා නවතින්න කුටි හැම එකකම වේලාසෙනී ස්වාමීන් වහන්සේ ලැවඩලා හැම කුටි එකම ඉන්නවා. රාහුල ස්වාමීන් වහන්සේ මම තමයි මම තමයි මම නිකන් ආව නෙමෙයි මහණ වෙන්න. මං ආවේ කොහොමද? සුලැඟිල්ලේ එල්ලිලා. අයිතිය. අයිතිය කියනවාද එහෙම? මං ආවේ සුලැඟිල්ලේ එල්ලිලා. මං දායාදී ඉල්ලගෙන ආවේ. දායාදී දෙන්නේ මම මහණ කොලේ. එහෙම කෑ ගහනවද? නෑ. බැලුවා කුටියක් ගානේ. මට අනේ ඉන්න තැනක් තියෙයිද? ඉන්න තැනක් නෑ. වැහි පොද වැටෙනවා. වැස්ස වහිනවා. කල්පනා කළා පිනි බානවා. එළියේ ඉන්න විදියකුත් නෑ. වැසි කිලියක් තියෙනවා. තාවකාලිකව හදලා වහලේ ගහලා. රාහුල ස්වාමීන් වහන්සේ වැසි කිලියට වැඩියා. බිත්තියේ මුල්ලි වකුටු වෙලා වාඩි වුණා. රාත්‍රිය ගත කරනෝද? රජපෞලේ උපන් කුමරා බලන්න මේ ධර්මියත් එක්ක ඇති වෙනස හිත නරක් වුණාද? නෑ. එතනක් තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේට නෝනින් මෙනෙහි කිරි මම මෙතනට ආවේ සීතෙන් පින්නෙන් අවුවෙන් බේරෙන්නයි. මැසි මදුරුවන්ෙන් බේරෙන්නයි මම මෙතනට ආවේ. හොඳට සීනාසන ප්‍රතිවික්ෂාව තියෙනවා. ඉතින් එහෙම වකුටු වෙලා උන්වහන්සේ ඉන්නවා. එළි වෙනකන් දැන් කාටවත් දොස් පරොස් කියන්නේ. බුදුරජාණන් වහන්සේ පාන්දරින් වැසිකිළියට වඩිනවා. උන්වහන්සේ අපිට කියා දීලා තියෙනවා වැසිකිළියකට යන්න ඉස්සර වෙලා ඔව් ඉස්සරහට ගිහලා උගුර පාදන්න කිව්වා. එතකොට ඇතුලේ කවුරුරි ඉන්නවනම් එයා උගුර පාදනවා. බුදුරජාණන් වහන්සේ උගුර පෑදුවා. චූටි රාහුල ස්වාමීන් වහන්සේ උගුර පෑදුවා. බුදුරජාණන් වහන්සේ කවුද? ස්වාමිනී මම රාහුල. උන්වහන්සේ එළියට වැඩියා. බලන්න බුදුහිත කම්පා නොවීම. වෙන කෙනෙක් නම් තාත්තා රජ වෙන්න හිටපු කුමාරයා රාහුල කුමාරයා. ඒ ඔක්කොම අතහැරලා සිවුරප්පු රෝගෙන පාත්‍රියරන් පස්සෙන් ඇවිල්ලා අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ දැක්කා. මොකද රාහුල මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනක් නෑ. මම මෙහි හිටියා. අවබෝධයේ යන ජීවිතේට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අවබෝධය කරා යන ජීවිතයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අවබෝධය කරා නොයන ජීවිතයකට නම් බරපතල ප්‍රශ්නයක්. එහෙනම් ඒකම කියෝ කියෝ මම ගියා. මම ගියා මහමෙවුනාවට. ඉන්න තැනක් නැහැ. මේ හිටියා මං ওই වේලි වේලි. අවබෝධයක් නැති ජීවිතය හැමතිස්සෙම බලන්නේ තමන්ට තැනක්. අවබෝධය කරා යන ජීවිතයට ඕන තැනක් කොට්ටුයි. බලන්න වෙනස. බලන්න වෙනස. බුදුරජාණන් වහන්සේගේ බුදු සිතේ ඇතිවෙච්ච හැඟීම් මොනවද කියලා අපිට තේරෙන්නේ. ඒ රාහුල ස්වාමීන් වහන්සේගේ ජීවිතේ හරි ලස්සනට හැදිලා තිබුණා මේවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඇයි අනිච්ච සංඥාව වඩන්න කිව්වා? අනිච්ච සංඥාව හොඳට පුරුදු කරනවා නම් මටයි තන ඕනි, මටයි ප්‍රධානත්ව ඕනි. මේ අදහස එනවද? මේ අදහස එන්නේ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අර සාරිපුත්ත මහරහතන් වහන්සේ දීපු උපදේශය. මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට මොකද්ද කිව්වේ? රාහුලේ ඊට පස්සේ වඩන්න කිව්වා ආනාපාන සතිය. රාහුල ආනාපාන සතිය හොඳට පුරුදු කළොත් නිතර නිතර ආනාපාන සතිය වැඩුවොත් හරීම ප්‍රයෝජනයි. රාහුල මෙන්න මෙහිම ආනාපාන සතිය වඩන්නේ. රාහුල යන්න ඕනේ එක්කෝ ආරණ්‍යයකට. එහෙම නැත්නම් ගහක් මුලට. එහෙම නැත්නම් හිස් තැනකට, පාළු තැනකට. ගිහින් රාහුලය වාඩි වෙන්න ඕනේ උදේට කඳ කෙලින් සිටින ආකාරයට. කඳ කෙලින් සිටින ආකාරයට වාඩි වෙන්න ඕනේ. එහෙම කය ඍජු කරගෙන උදේට සිහිය පිහිටුවා ගන්න ඕනේ. දැන් මොකක් ගැනද සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ? ඔව් හුස්ම ගැනීමත් හුස්ම හෙලීමත්. ඊට පස්සේ රාහුලය එයා කරන්නේ මේකයි. සිහියෙන්ම හුස්ම ගන්නවා. සියෙම්ම හුස්ම හෙලනවා. සෝ සතෝව අස්ස සති. හිතෙම සියෙම්ම හුස්ම ගනි. සතෝ පස්ස සති සියෙම් හුස්ම හෙලයි. රාහුල එතකොට එයා දන්නවා දීර්ඝ හුස්ම ගනිද්දී එයා දන්නවා මම මේ ගන්නේ දීර්ඝ හුස්මක්. දීර්ඝ හුස්මක් හෙලද්දී එයා දන්නවා මම මේ හෙලන්නේ දීර්ඝ හුස්මක්. කෙටි හුස්මක් ගනිද්දී එයා දන්නවා මේ ගන්න හුස්ම කෙටි. කෙටි හුස්මක් හෙලද්දී එයා දන්නවා මේ හුස්ම කෙටි. ඇයි එයා දන්නේ? කොහොමද දන්නේ? ආ සිහියෙන් හුස්ම ගන්නවා යා. සිහියෙන් හුස්ම හෙලනවා. ඒ නිසා එයා දන්නවා. ඊට පස්සේ රාහුල එයා පුහුණු වෙනවා සියලු ආස්වාස ප්‍රස්වාස ගැන හොඳ අවබෝධයකින්ම මම ඉන්නවා කියලා එයා පුහුණු වෙනවා. ආස්වාස ප්‍රස්වාස ගැන හොඳට අවබෝධයෙන්ම දැනගෙන හොඳට ආස්වාස ප්‍රස්වාස ගැන හොඳට සිහිය පිහිටුවා ගන්න එයා පුහුණු වෙනවා. සබ්බ කාය පටිසංවේදී සියලු ආස්වාස කය ගැන හොඳට දැනගෙන හුස්ම ගන්නවා. හුස්ම ගන්න එයා පුහුණු වෙනවා. ඊළඟට සියලු ප්‍රස්වාස කය ගැන දැනගෙන හුස්ම හෙලන්න පුහුණු වෙනවා. රාහුලය එයාගේ ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංස්කාර සංසිඳ වීම ඇති කර ගනිමින් ආස්වාස කරනවා කියලා පුහුණු වෙනවා. ආස්වාස ප්‍රස්වාස සංසිඳ වීම ඇති කර ගනිමින් ප්‍රස්වාස කරනවා කියලා එයා පුහුණු වෙනවා. දැන් මේ කියන මට්ටමට එනකොට එයාගේ හිතේ පංච නීවරණ යටපත් වීගෙන යනවා. පංච නීවරණ යටපත් වීගෙන යද්දී සිත ආස්වාස ප්‍රස්වාස අරමුණීම රැඳිනවා. සිහිය ආස්වාස ප්‍රස්වාස අරමුණීම රැඳිනවා. වීරිය ආස්වාස ප්‍රස්වාස අරමුණීම රැඳිනවා. මේ විදිහට සිහිය වීරිය නුවණ ආස්වාස ප්‍රස්වාස අරමුණේ රැඳෙනකොට මෙයාට බොහොම සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට තියෙන හරි සතුටක්. මොකක්ද ඇති වෙන්නේ? සතුටක්, ප්‍රීතියක් ඇති වෙනවා. මේ ප්‍රීතිය ඇති වුණම කලබල වෙන්නේ. ප්‍රීති පටිසංවේදී ප්‍රීතිය විඳිමින් ආස්වාස කරන මම ආස්වාස ප්‍රස්වාසම තවදුරටත් සිහි කරනවා කියලා ප්‍රීතිය විඳිමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. ප්‍රීතිය විඳිමින් ප්‍රස්වාස කරන්නේ මේ කියලා හික්මෙනවා. ඒ කියන්නේ තවදුරටත් තියා ආස්වාස ප්‍රස්වාසයේම හික්මෙනවා. ඒවා විඳ විඳ මිසක් ආස්වාස ප්‍රස්වාස ආතරින්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට සතුටක් ප්‍රීතිය කියන්නේ සන්තෝෂය ඇති වෙනකොට එයාට හිතටයි කයටයි ඇති වෙනවා ලুকু සැහැල්ලුවක්. එතකොට ඇති වෙන සැපයක්. මොකද්ද ඇති වෙන්නේ? සැපයක් ඇති වෙනකොටත් එයා ආස්වාස ප්‍රස්වාස අතාරින්නේ නැහැ. සැපේ විඳිමින් මං ආස්වාස කරන කෙනෙක් කියලා හික්මෙනවා. සැපේ විඳිමින් මං ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට හොඳට දැනෙනවා සැපේ විඳිමින් ආස්වාස කරද්දී, සැපේ විඳිමින් ප්‍රස්වාස කරද්දී මෙයා හොඳට අඳුනා ගන්නවා ආස්වාසයේ ස්වභාවය. හොඳට අඳුනා ගන්නවා ප්‍රස්වාසයේ ස්වභාවය. ඒ ආස්වාස ප්‍රස්වාස නිසා ඇතිවෙනවා නම් යම්කිසි විඳීමක්. ඒ විඳීමත් හොඳට අඳුනා ගන්නවා යා. ආස්වාස ප්‍රස්වාස නිසා ඇතිවෙනා විඳීම. එතකොට යා වේදනාත් හඳුනා ගන්නවා, සඤ්ඤාත් හඳුනා ගන්නවා. එතකොට වේදනා සංඥා කියන්නේ චිත්ත සංකාරය. ආන් ඒව හඳුනා ගනිමින් මුදේට තේරුම් ගනිමින් ආස්වාස කරනවා කියලා හික්මෙනවා. ඒව හඳුනා ගනිමින් තේරුම් ගනිමින් ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් මට සංඥා විඳීම් දෙක ගැන හඳුනා ගනිමින් ආස්වාස කරද්දී, හඳුනා ගනිමින් විඳිමින් ආස්වාස ප්‍රස්වාස කරද්දී ටික ටික මෙයාට තේරෙන්න ගන්නවා සිතේ ස්වභාවය. ආනාපාන සතිය තුළම චිත්තපටි සංවේදී අස්ස සිස්සාමේති සික්කති. සිතේ ස්වභාවයත් මෙයාට හොඳට තේරෙන්න ගන්නවා. දැන් බලන්න කයේ ගුරුසු ස්වභාවය අඩි වෙලා අඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ සංඥා විදීම් ගැන තේරුම් ගන්න මේ ඉඳලා දැන් යා කොච්චර ගැඹුරට ආස්වාස ප්‍රස්වාස යනවාද? සිතේ ස්වභාවයත් තේරුම් ගන්නමින් ආස්වාස කරනවා කියලා හික් වෙනවා. සිතේ ස්වභාවය තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මිනවා. ඊට පස්සේ මෙයාගේ හිතේ ඇති වෙනවා හරි ප්‍රබෝධයක්. මොකක්ද ඇති වෙන්නේ? ප්‍රබෝධයක් ඇති වෙනවා කියන එක තේරුම සිත හැකිලින්නේ නැහැ. ඒ කියන්නේ තීන මිද්දට යන්නේ නැහැ දැන් මෙයා. දැන් තීන මිද්දට යනකොට නිකන් අර තෝන්තු වෙලා වගේ එනවනේ. හොඳට බලන්න ඔය භාවනා කරන වෙලාවක, බණ අහන වෙලාවක නිකන් නිදිබර ගතියක් වගේ ආවොත් නිකන් තෝන්තු වෙලා වගේ එන්නේ නැද්ද? තෝන්තු ගතියක් වගේ ඇවිල්ලා නිකන් අමුතු වෙලා නිකන් හිත ඇතුලේ හක්කොලම් කරනවා. මේ මේක නැති වෙලා යනවා. හොඳ ප්‍රබෝධමත් ගතියක්. හොඳ නිකන් හරි ජව සම්පන්න ගතියක්, ප්‍රබෝධමත් ගතියක්. හිතේ ඇති වෙනවා. ආන්ගේ සිටේ ස්වභාවයක දැනගෙන යා ආස්වාස් කරනවා. ප්‍රස්වාස කරනවා. අන්නේ එතකොට මොකද වෙන්නේ? යාගේ හිතේ පංච නීවරණ වලින් යාගේ හිත පංච නීවරණ වලින් බැහැර වෙනවා. පංච නීවරණ වලින් නිදහස් වෙච්ච හිතක් යා පවත් වෙනවා. පංච නීවරණ වලින් නිදහස් වෙච්ච හිතක් යා පවත්තමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. ඊළඟට මොකද යා කරන්නේ? ඒ ආස්වාස ප්‍රස්වාස කරද්දී යා බලනවා මේ සෑම දෙයක්ම වෙනස් වෙන හැටි. ආස්වාසයත් එක්ක ප්‍රීතියත් ඇති වුණා. ඊළඟට සැපේ ඇති වුණා. ඊළඟට හඳුනාගත්තා. විඳීම ඇති වුණා. සිටි දැනගත්තා. ඒ සෑම දෙයක්ම ආස්වාස ඉවර වෙනකොටම ඉවර වෙලා යනවා. ප්‍රස්වාසයේ පටන් ගන්නකොට ඇති වෙන දේවල් ප්‍රස්වාස ඉවර වෙනකොට නැති වෙලා යනවා. ආ මෙයාට හොඳට ප්‍රකට වෙන්න ගන්නවා ඊට පස්සේ අනිත් එතකොට මේ ආස්වාස ප්‍රස්වාස කරද්දී සෑම දෙයකම ඇති අනිත්‍ය දකිමින් ආස්වාස කරනවා කියලා හික්මෙනවා. සෑම දෙයකම ඇති අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරනවා කියලා හික්මෙනවා. මේ විදිහට අනිත්‍ය දකින්න දකින්න දකින්න දකින්න ඔන්න මෙයාට ඇති වෙනවා අර විශේෂ ඥානෙ. මොකක්ද ඥානෙ? යථාභූත ඥානෙ. යථාභූත ඥානෙ ඇති වෙනවා කියන එකේ තේරුම එතන විකෘතියක් නැහැ කියන එක. දැන් අපිට හැමතිස්සෙම අපි දකින දේවල්, අසන දේවල්, ආග්‍රහණය කරන දේවල්, රස විඳින දේවල් මේ ඕනෑම දෙයක අපේ තියෙන යම්කිසි මුලා වෙන ගතියක්. අපි මේ හිතපේක නෙමෙයි මේ තියෙන්නේ. මේ තේරුම් ගන්න එක නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. එතකොට හැමතිස්සෙම එක තියෙන යථාභූත ඥාණයෙන් තොරවයි. යථාභූත ඥාණය කියන්නේ කිසිම විකෘතියක් නැහැ. ඒතරම් තියෙන්නේ යම් ස්වභාවයක්ද? ඒ ස්වභාවය ඒ අයුරින්ම දකිනවා. අන්න එතකොට මෙයාගේ සිත නොවැළ යනවා. විරාගාණු පස්සේ මෙයාගේ හිත ඇල්ම දුරු වෙනවා කියලා දැනගෙන ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. එහෙම ඇල්ම දුරු වෙන බව දැනගෙන ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. මේ අනිත්‍ය සංඥාවනේ දැන් වඩන්නේ මෙයා. වඩනකොට ඇල්ම දුරු වෙන බව දැනගෙන ආස්වාස ප්‍රස්වාස කරනකොට එයාට තේරෙනවා මේ ඇල්ම නැත්තර නැති වෙනවා. නිරුද්ධ වෙලා යනවා. නිරෝධාණු පස්සේ අස්ස සිස්සාමිති සික්කති. ඇල්ම නිරුද්ධ වෙන ආකාරයේ දැනගෙන ආස්වාස කරනවා. ඇල්ම නිරුද්ධ වෙන ආකාරයේ දැනගෙන ප්‍රස්වාස කරනවා. මේ විදිහට කරද්දි කරද්දි ඇල්ම පටිනිස්සක් ගන්න. ඇල්ම සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතෙන් තමන්ගේ ජීවිතෙන් සම්පූර්ණයක බැහැර වෙලා යනවා. යථාභූත ඥානින් තොරව තිබුණාද යම් තෘෂ්ණාවක්. යථාභූත ඥානේ පැමිණීම හේතුවෙන් ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම බැහැර වෙලා ගිහිල්ලා පටිනිස්සක් ගන්න සම්පූර්ණ දුරු වෙලා ගිහින් ඔන්න ආනාපාන සති භාවනාව පූර්ණත්වයට පත් වෙනයි. නුවණින් බල බල ආශාස කරනවා, ප්‍රසආස කරනවා. රාහුල ඔන්න ඔය විදිහට ආනාපාන සතිය වඩනෝ නම් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. රාහුලය ඔය විදිහට ආනාපාන සති භාවනාව වඩනවා නම් හරි ලස්සනයි. මේ බලන්න මේ කියවන මේ විදිහට හොඳට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනවා නම්, බහුල වශයෙන් වඩනවා නම් අවසාන හුස්ම පොද අන්තිම ආස්වාස ප්‍රස්වාසයේ අපේ ජීවිතේ ඒ කිව්වේ මරණාසන්න මොහොතේ අන්තිම ආස්වාස ප්‍රස්වාසයේ පවා අවබෝධයෙන්ම හුස්ම ගන්නවා යා, අවබෝධයෙන්ම හුස්ම හෙළනවා යා. එයාගේ ආස්වාස ප්‍රස්වාස අවබෝධයෙන්ම නිරුද්ධ වෙලා යනවා. බලන්න ඒක කොච්චර සිහියක් වැඩෙනවද, කොච්චර වීරියක්, කොච්චර නුවණක්, කොච්චර ප්‍රඥාවක් තුලදියා එතකොට තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ. දැන් සාමාන්‍ය මිනිහ කෙනෙක් මැරෙද්දී අවබෝධයෙන් හුස්ම ගන්න හෙළනවද? බොහෝ දෙනෙක් මැරෙන්නේ එහෙමද? හුස්ම එල්ලෙනවා යා. මරණාසන්න වෙද්දී ගොඩක් අය කරන්නේ ජීවත් වෙන්න දඟලනකොට ජීවත්වෙන දඟලනවා කියලා එයා කරන්නේ මොකද්ද? ආස්වාස ප්‍රසආසී එල්ලින්න හදනවා. අවබෝධයක් නෙමෙයි. දැන් මේ කියන්නේ අවබෝධයෙන් ආස්වාස ප්‍රසආ අන්න අන්තිම හුස්ම පොද නිරුද්ධ විල යන ආකාරය හොඳ සීයෙන් බලනවා. මේ කියන්නේ මොකද්ද? පිරිනුවම් පානෝය. මේ විදිහට හරියට නියමුලින් ආස්වාස ප්‍රසආස එක්ක බ්‍රහ්ම ලෝක යනවා. එහෙම නැත්නම් ඔව් තමන්ගේ ඒ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්නවා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ හරි සතුටුනා මේක අහලා. අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කරුණු කීයක් පෙන්වා දුන්නද එතකොට? ධාතු වශයෙන් කීයේද? පහයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු. බ්‍රහ්ම විහාර කීයේද? හතරයි. මොනවද බ්‍රහ්ම විහාර හතර? මෛත්‍රී, කරුණා, මෘදුතා, උපේක්ෂා. පහයි හතරයි නවයයි. ඊළඟට අසුභ භාවනාව වඩන්න කිව්වා 10යි. ඊළඟට අනිච්ච සංඥා වඩන්න කිව්වා 11යි. ඊළඟට ආනාපාන සති වඩන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ නූණින් මෙහෙවන ක්‍රම කීයක් එතකොට දේශනා කළාද? 12ක් දේශනා කළා. අර චූටි රාහුල ස්වාමීන් වහන්සේට එකක්ද තියෙන්නේ එතකොට? ආන්න හොඳට එතකොට ඔබට තේරුම් ගන්න මේ දේශනාවේ නම මහා රාහුලවාද සූත්‍රයේ රාහුල ස්වාමින් වහන්සේට අවවාද වශයෙන් දේශනා කළ ප්‍රධාන දෙසුම. ඒකයි ඒක තේරුම. ඉතින් මේ දේශනාව අහනකොට අපි ඉස්සෙල්ලම හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ පුංචි අයට පවා මේ ජීවිත අවබෝධය ඇති වෙන පිණිස මොනතරම් ගැඹීර දේශනාවන් උන්වහන්සේ දේශනා කරනවාද? අපි කරන්න ඕනේ මේ දේශනා ඇසුරින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අපේ සිත පහදවා ගැනීමයි. සිත පැහැදුනොත් තමයි ඊටු එක තියෙන්නේ. සිත පහදවා ගන්න නැතුව කළොත් හැමතිස්සෙම ඉස්සරහට එනවා සැකේ. හැමතිස්සෙම සැකේ ඉස්සරහට එනවා. ඇවිල්ලා සැකේ ආපු ගමන් ඉස්සරහට අරක කොහොමද මේක කොහොමද එහෙමනම් අරක මෙහෙම වෙයිද මේක මෙහෙම වෙයිද කිය කී ඊට පස්සේ වැඩ කරන්න ඔළුවේ මොනවද? ප්‍රශ්න ගොඩක්. එහෙම වෙන්නේ නැතුව යන්න නම් සම්පූර්ණම සිත පහදවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයක් මේ ජීවිතය ගැන බලන්න දැන් හුස්ම ගැන උන්වහන්සේට තියෙන අවබෝධය මේ හුස්ම මෙහෙවන්න පුළුවන් ගතිය නිවන දක්වාම මේ හුස්ම මෙහෙවන්න පුළුවන් බලන්න මේක බුදුරජාණන් වහන්සේ සොයා නොගන්න කවුද දන්නේ මේ සතර මා ධාතුන් අපි මේ පිළිකුලයි පිළිකුලයි කිය කිය බලන්නවන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ ඒක බලලා අවබෝධය ඇති කරන්න පාර පෙන්වන ලස්සන උන්වහන්සේ දේශනා කළේ කොහොමද මේ ජීවිතය තුල තමයි හැමදේම තියෙන්නේ රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් කැවිලක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇවිදගෙන ගිහින් මේකේ කෙලවරක් දකින්න පුළුවන්ද කියලා ඇහුවා. උන්වහන්සේ කෙලිම උත්තර දුන්නා. බෑ. ස්වාමීනි ආශ්චර්යයි. මට ලැබුණ ජීවිතයක් හරි වේගෙන් යන්න පුළුවන්. මං කල්පනා කළා මේ ලෝකේ කෙලවර දකින්න ඕනේ කියලා. ස්වාමීනි මං පිටත් වුණා. කෑම කෑමට විතරේ මං පුංචි වෙලාව ගත්තේ. හැබැයි ලෝකේ අවසන් නොකොට මං අතරමඟදී මලා බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස හැබැයි ලෝකේ කෙලවරටම අවබෝධ කරන්න ඕනේ. ඒ ලෝකේ මේ මනස සහිත සංඥා සහිත විඥානෙ සහිත බම්බයක් පමණ වූ මේ ශරීරයයි. මෙතන ලෝකේ තියෙනවා. මෙතන ලෝකේ හැදෙන සෑම දෙයක්ම තියෙනවා. ලෝකේ නිදහස් වීමක් තියෙනවා. ලෝකේ නිදහස් වෙන්න ඕන මාර්ගයක් තියෙනවා. ඒ ලෝකෙන් බාහිර දෙයක් මේ දේශනාවේ තියෙනවද? ආන්න බලන්න. එහෙනම් අපිටත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ දියුණු කරගෙන අපටත් මේ භවනා ධර්මයන් ප්‍රගුණ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.